మధ్యమ నికాయు 1.1.8 సల్లేఖ సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవాసావత్యం విహరతి జేతవనే అనాథపిండికస్స ఆరామే అథ కో ఆయస్మా మహాచుందు సాయన్న సమయం పటిసల్లానావుట్టితో యేన భగవాతేనుపసంకమి ఉపసంకమిత్వా భగవంతం అభివాదిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిసిన్నుఖ ఆయస్మా మహాచుందు భగవంతం ఏతదవోచ యా ఇమా భంతే అనేక విహితాదిత్యో లోకే ఉపజ్జంతి అత్తవాద పటి సంయుత్తావా లోకవాద పటి సంయుత్తావా ఆదిమేవనుఖ భంతే భిక్ఖునో మనసి కరోతు ఏవమేతా సంది తీనం పహానం హోతి ఏవమేతా సందిత్తీనం పటినిస్సంగోతీతి యా ఇమాచుంద అనేక విహితాదిత్యో లోకే ఉపజ్జంతి అత్తవాద పటి సంయుత్తావా లోకవాద పటి సంయుత్తావా యత్థ చేతాదిత్యో ఉపజ్జంతి యత్థ చేతా అనుసింతి యత్థ చేతా సముదాచరంతి తం నీ తం మమ నీ సోహమస్మిన్ మే సో అంతాతి ఏవమేతం యథాభూతం సమ్మపన్యాయ పశ్యతు ఏవమేతా సందిత్తీనం పహానం హోతి ఏవమేతా సందిత్తీనం పటినిస్సంగోతి తానం కోపనేతం చుంద విజ్జతి యం ఇదే కచ్చో భిక్ఖు వివిచ్చేవ కామేహి వివిచ్చ అకుశలే ధమ్మేహి సవితక్కం సవిచారం వివేకజం ప్రీతి సుఖం పఠమం జానం ఉపసంపజ్జ విహరేయ తస్స ఏవమస్స సల్లేఖేన విహరామీతి నకోపనేతే చుంద అరియస్స వినయే సల్లేఖా ఉచ్చంతి దిత్త

ਅਥ ਬ੍ਰਹਮਚਾਰੀ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮੁਸਾਵਾਦੀ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਮੁਸਾਵਾਦਾ ਪਤਿਵਿਰਤਾ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਪਿਸੁਨਾ ਵਾਚਾ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਪਿਸੁਨਾ ਵਾਚਾ ਪਟਿਵਿਰਤਾ ਭਵਿਸਾਮೀತಿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਫਰੁਸਾ ਵਾਚਾ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਫਰੁਸਾ ਵਾਚਾ ਪਟਿਵਿਰਤਾ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਸੰਪਪਲਾਪੀ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਪਪਲਾਪਾ ਪਟਿਵਿਰਤਾ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਅਭਿਜ੍ਜਾਲੁ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਅਨਭਿਜ੍ਜਾਲੁ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਵਿਆਪੰਨ ਚਿੱਤਾ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਅਵਿਆਪੰਨ ਚਿੱਤਾ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾਦਿੱਠਿ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾਦਿੱਠਿ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾ ਸੰਕੱਪਾ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾ ਸੰਕੱਪਾ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾ ਵਾਚਾ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾ ਵਾਚਾ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾ ਕੰਮੰਤਾ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾ ਕੰਮੰਤਾ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾ ਆਜੀਵਾ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾ ਆਜੀਵਾ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾ ਵਾਯਾਮਾ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾ ਵਾਯਾਮਾ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾ ਸਤਿ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾ ਸਤਿ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾ ਸਮਾਧਿ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾ ਸਮਾਧਿ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾ ਜ੍ਞਾਨੀ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾ ਜ੍ਞਾਨੀ ਭਵਿਸਾਮਾਤਿ ਸੱਲੇਖੋ ਕਰਨੀਯੋ ਪਰੇ ਮਿੱਛਾ ਵਿਮੁਕਤਿ ਭਵਿਸੰਤਿ ਮਯਮਿੱਥ ਸੰਮਾ ਵਿਮੁਕਤਿ ਭਵਿਸਾਮਾਤਿ sallekho karaniyo parethina middha pariyottita bhavissanti maya mittha vigata thina middha bhavissamati sallekho karaniyo pare undhata bhavissanti maya mittha anundhata bhavissamati sallekho karaniyo pare vichikicche bhavissanti maya mittha thinna vichikicchā bhavissamati sallekho karaniyo pare kodhana bhavissanti maya mittha akkodhana bhavissamati sallekho karaniyo pare upanahi bhavissanti maya mittha anupanahi bhavissamati sallekho karaniyo pare makke bhavissanti maya mittha amakke bhavissamati sallekho karaniyo pare palase bhavissanti maya mittha apalase bhavissamati sallekho karaniyo pare issuke bhavissanti maya mittha anissuke bhavissamati sallekho karaniyo pare macchare bhavissanti maya mittha amacchare bhavissamati sallekho karaniyo pare satha bhavissanti maya mittha asatha bhavissamati sallekho karaniyo pare mayavi bhavissanti maya mittha amayavi bhavissamati sallekho karaniyo pare tandha bhavissanti maya mittha attandha bhavissamati sallekho karaniyo pare atimani bhavissanti maya mittha anatimani bhavissamati sallekho karaniyo pare dubbaca bhavissanti maya mittha subbaca bhavissamati sallekho karaniyo pare papamitta bhavissanti maya mittha kalyanamitta bhavissamati sallekho karaniyo pare pamatta bhavissanti maya mittha appamatta bhavissamati sallekho karaniyo pare assaddha bhavissanti maya mittha saddha bhavissamati sallekho karaniyo pare ahirika bhavissanti maya mittha hirimana bhavissamati sallekho karaniyo pare anuttapi bhavissanti maya mittha ottapi bhavissamati sallekho karaniyo පරේ අපපස්සුතා භවිස්සන්ති මයමෙත්ත භවස්සුතා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ කුසීතා භවිස්සන්ති මයමෙත්ත ආරද්ධවිරියා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ මුට්ඨස්සති භවිස්සන්ති මයමෙත්ත උපට්ඨිත සති භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ දුප්පඤ්ඤා භවිස්සන්ති මයමෙත්ත පඤ්ඤා සම්පන්නා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ සන්දිට්ඨි පරාමාසි ආධානගාහි දුප්පටි නිස්සංගේ භවිස්සන්ති මයමෙත්ත අසන්දිට්ඨි පරාමාසි අනාදානගාහි සුප්පටි නිස්සංගේ භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ චිත්තුප්පාදම්පිඛෝ ආංචුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝපන වාදෝ කායේන වාචාය අනුවිධීයනාසු තස්මාතිය චුන්ද පරේ විහිංසකා භවිස්සන්ති මයමෙත්ත අවිහිංසකා භවිස්සාමාති චිත්තං උප්පාදේ තබ්බං පරේ පානාති පාති භවිස්සන්ති මයමෙත්ත පානාති පාතා පටිවිරතා භවිස්සාමාති චිත්තං උප්පාදේ තබ්බං පේයාල පරේ සන්දිට්ඨි පරාමාසි ආධානගායි දුප්පටි නිස්සංගේ භවිස්සන්ති මයමෙත් අසන්දිට්ඨි පරාමාසි අනාධානගායි සුප්පටි නිස්සංගේ භවිස්සාමාති චිත්තං උප්පාදේ තබ්බං සේයථාපි චුන්ද විසමෝ මග්ගෝ තස්සාස අඤ්ඤෝ සමෝ මග්ගෝ පරික්ඛමනාය සේයථාපි පන චුන්ද විසමන්තිත්තං තස්සාස අඤ්ඤං සමන්තිත්තං පරික්ඛමනාය ඒවමේව කොචුන්ද විහිංසකස්ස පුරිස පුංගලස්ස අවිහිංසාහෝති පරික්කමනාය පානාතිපාතිස්ස පුරිස පුංගලස්ස පානාති පාතා වේරමණී හෝති පරික්කමනාය අදින්නාදායිස්ස පුරිස පුංගලස්ස අදින්නාදානා වේරමණී හෝති පරික්කමනාය අබ්‍රහ්මචාරිස්ස පුරිස පුංගලස්ස